නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යංච කාම සුඛං ලෝකේ යංච දන් දිවියං සුඛං තණ්හක්ඛය සුඛස්සේතේ කලං නාගන්ති සෝලසින්ති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ මේ 2021 වර්ෂයේ වස් කාලයේ සිදු කෙරෙන සිකුරාදා ධර්මදේශනා මාලාවෙහි අදට නියමිත ධර්මදේශනාවට හුඟකන් දීමටයි පින්තුන් බලාපොරොත්තු වන්නේ. අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දකනිකායට අයත් උදාන පාළිය කියන ග්‍රන්ථයේ මුචලින්ද වග්ගයට අයිති රාජ්‍ය සූත්‍රය. රජවරුන් දෙදෙනෙක් පිළිබඳව කරුණ දැක්වෙන තේමා කරගත් මේ සූත්‍රය විශේෂයෙන් තෘෂ්ණාවෙහි ස්වභාවයත් එය දුරු කිරීමෙන් ලබන ආධ්‍යාත්මික සුවයෙහි තියෙන වැදගත්කමත් පැහැදිලි කරන සූත්‍රයක් විදියට සඳහන් කරන්නට පුළුවන්. ඉතින් මේ සූත්‍රයෙන් අප ධර්මශ්‍රවණය කරන කලින් ප්‍රථමයෙන් අපේ විසිරලා තියෙන සිත එක අරමුණකට ගැනීම සඳහා අප ටික වේලාවක් මෙසිත පුහුණු කරලා මෛත්‍රී භාවනා වඩලා හිතේ සමාධිමත් භවෙන් අප මේ ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. ඉතින් ප්‍රථමයෙන්ම භාවනාව සඳහා ඔබ ඉන්නේ ඉරියව්ව සැහැල්ලුවෙන් ඉඳගෙන ඒ සඳහා සක්‍රීයව සහභාගී වන්න. ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඔබට පහසුවෙන් ඉන්න පුළුවන් විදියට ශරීරය සැහැල්ලු කරගෙන රිලැක්ස් කරගෙන තම කය සිරුර ඍජුව තබාගෙන වම් අත උඩින් දකුණු අත තියාගන්න. ඔබේ නෙත් දෙක අඩවන් හෝ වසාගෙන අප දැන් මෛත්‍රී භාවනාවට සූදානම් වෙන අවස්ථාව. ඔබ ඉන්න ඉරියව්ව ගැන මොහොතක් සිහිපත් කරන්න. ඔබේ දෙපා සිට හිස දක්වාත්, හිස සිට දෙපා දක්වාත් ශරීරය කොහොමද මේ වෙලාවේ තියෙන්නේ කියන එක ගැන අවධානයෙන් ඉන්න මද වේලාව. හොඳයි පින්නතුනි, ඔබ හොඳට පහසුවෙන් හුස්මක් ඉහලට ගන්න. අරගෙන මද වේලාවක් හුස්ම රඳවාගෙන තියලා හෙමින් හුස්ම පහලට දමලා ශරීරය හොඳට සැහැල්ලු කරගන්න. ශරීරය ගැන අවධානයෙන් ඉන්නකොට ඔබට ඔබේ නාසය ආශ්‍රිතව හිත පිහිටුවා ගන්නට පහසුයි. නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු ආකාරයට නාසයේ කෙළවර හෝ උඩුතල ආශ්‍රිතව ඔබේ හිත තියාගන්න. එහෙම තියාගනිමින් දැන් අපි මෙසිත පුහුණු කරන්නටයි සූදානම් වන්නේ. ඔබ සිටින ස්ථානයේ පටන් අවට ලෝපුරා වෙසෙන සීල සත්‍යයන් කෙරෙහි මෙත් සිතින් සෙත් පතන්නටයි බලාපොරොත්තු වන්නේ. මෙම මෙම නිවසේ සිටින සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම නගරයෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම ප්‍රාන්තයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම රටෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම මහද්වීපයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම පෘථිවියෙහි වෙසෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මෙම විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝවැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝවේ සෙන සියලු සත්වයන් මගේම ඥාතීන් මගේම දරුවන්සේ දකිමින් ඒ හැමට මා මෙත් සිතින් සෙත් පතනවා. ලෝවැසි හැම දෙනාම නිදුක්ව නිරෝගීව සුවපත්ව යහපතට පැමිණෙත්වා කියන මෙත් සිත මා නිබදව පුහුණු කරනවා. මෙත් සිතින් කෙරේ යන මගේ හදවත ලෝවැසියන් කෙරෙහි කරුණාව පතුරුවමින් හැම දෙනා කෙරෙහිම මුදිතා ගුණයෙන් ඔවුන්ගේ දියුණුවේදී මුළු හදවතින්ම සතුටට පත්වමින් මැදහත් සිතක් ඇති කරගන්නට මා මේ උතුම් මෛත්‍රී භාවනාව උපයෝගී කරගන්නවා. වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකි වෙත්වා සෞසත හැමකල් නිදුකි පත්වා සැපතට සමගිව මුනිකි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, අදත් මේ අත්ථාංගි මහ ශ්‍රද්ධාවෙන් සතිපතා ශ්‍රවණය කරන ධම්ම දේශනාවට හුඟකන් දීමටයි බලාපොරොත්තු වන්නේ. මුලින් සඳහන් කර විදියට අද අප මාතෘකා වශයෙන් තෝරාගත්තේ උදාන පාළියේහි මුචලින්ද වග්ගේන රාජසූත්‍රය. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් විහෙරේ වැඩවසන අවස්ථාවකදී ස්වාමින් වහන්සේලා සමග වැඩ සිටියා. මේ අවස්ථාවේදී එකට එකතු වෙච්ච ස්වාමින් වහන්සේලා ධර්මශාලාවෙහි විවිධාකාරයෙන් කතාවන් සිදු කරමින් හිටියා. ඒ අතර විශේෂයෙන්ම එකල ප්‍රකටව හිටිය රජවරු දෙදෙනෙක් ගැන කතා කරමින් හිටියේ. කවුද ඒ රජවරු දෙදෙනා? එක්කෙනෙක් තමයි මගධ රටපාලනය කළ බිම්බිසාර රජතුමා. අනිත් කෙනා තමයි කෝසලය පාලනය කළ කොසල් රජතුමා. මෙන්න මේ දෙන්න ගැන අර රැස්වලීටේ භික්ෂූන් වහන්සේලා කතා බහ කරමින් හිටියේ. මොකක්ද ඔවුන් කතා කළේ? ඒ භික්ෂූන් වහන්සේලා කතා කරේ මේ දෙන්න අතුරින් කවරෙක් නම් මහත් ධනතරෝවා වඩාම ධනවත් කවුද? මහා භෝගතරෝවා. මේ දෙන්නාගෙන් වඩපුරම ධනය තියෙන්නේ භෝග සම්පත් තියෙන කාටද? මහා කෝසතරෝවා. වැඩිපුරම ගබඩා කෝෂ්ඨාගාර තියෙන කාටද? මහා විජිතතරෝවා. මේ දෙනගෙන් කවුද වැඩිපුර යුද්ධ ජයග්‍රහණය කළ තියෙන්නේ? මහා වාහනතරෝවා. මේ දෙන්නාගෙන් වැඩිපුර වාහන තියෙන්නේ අස්වරත, ඇත්රත ආදී රථයන් වාහන වැඩිපුර මේ දෙන්නගෙන් කාටද තියෙන්නේ? මහා බලතරෝවා. මේ දෙන්නාගෙන් වඩාත්ම බලවත් කවුද යුද ශක්තිය අතින්? මහේද්දක තරෝවා. මහත් වූ ඉර්ධිමත නැත්තම් මහත් වූ ශක්තියක් අධිපති භාවයක් මේ දෙන්නාගෙන් කාටද තියෙන්නේ? මහානුභාව තරෝවා. මහත් වූ ආනුභාවයක් මේ දෙන්නාගෙන් කාටද තියෙන්නේ කියලා සාකච්ඡා කරමින් හිටියා. මේ අවස්ථාවට වැඩම කර බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහන ඔබ මේ වෙලාවේ කුමක්ද කතා කර කර හිටියේ කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා, ස්වාමීනි අප මේ රජතුමා දෙන්නගේ තියෙන බලවත් තමයි සාකච්ඡා කරමින් හිටියේ කියලා. බුදුපියාණන් වහන්සේ මේ අවස්ථාවේ සඳහන් කරනවා, මහණෙනි ඔබ වැනි ගිහිගෙදර ඉතාම ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච ගිහිගෙයින් නික්මලා ඉමහත් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙච්ච ඔබ වගේ අයට මේ වගේ රාජකතා ආදී ගැලපෙන්නේ නැහැ. ඔබ නිතරම දස කතාවලින් යුක්තව ඉන්නට ඕන. අල්පේච්ඡතාවය ආදී කරුණවලින් යුක්තව වාසය කරන්නට ඕන. සීල කතා ආදී, සමාධි ප්‍රඥා ආදී මේ කරුණ පිළිබඳව, රාජකතා චෝර කතා ආදී මේ දෙතිස් කතාවන්ගෙන් වැළකෙලින් නැහැ කියලා බුදුහාඳුරන් ශාසනා කළා. ඒ අතර සඳහන් කරනවා, ධම්මේවා කතා අරියෝවා තුන්හි භවෝ කියලා. කතා කරනවා නම් ධාර්මික කතාවක යෙදෙලිනට ඕන, නැත්තම් නිහඬව ඉන්න ආර්ය තුස්නිම් භවෙන් භාවනා කමඨහනක් මෙනෙහි කරගෙන නිහඬව ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. පින්නතුන් එකල බහරතේ හිටපු රජවරු අතුරින් ප්‍රධාන දෙන්නෙක් ගැන මේ කතා කළේ. එකල ඉන්දියාව කොටස් හතරකට බෙදලා තිබුණා. මහා ජනපද හතරකට. ඒ තමයි මගධ, කෝසල, වත්ස්‍ය, අවන්ති කියන මේ හතර. මේ මගධයේ ප්‍රධාන රටක් වුණා අර මහා ජනපද වලින් එකක්. ඊළඟට කෝසලය. මගධය පාලනය කළේ මගධාධිපති බිම්බිසාර රජතුමා. කෝසලයේ පාලනය කළේ පසේනදී කුසු රජතුමා. මෙන්න මේ රාජ්‍යයන් දෙකේ බුදුරජාණන් වහන්සේ බොහෝ කලක් වාසය කළා. මේ වාසය කරන අතරේදී මේ දෙදෙනා වෙනුවෙන් බුදුහාමර ධර්ම දේශනා කළා. මේ දෙනා අතුරින් විශේෂ කෙනෙක් තමයි බිම්බිසාර රජතුමා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට කලින් බෝධිසත්ව කාලයේ සිද්ධාර්ථ තාපසතුමා හැටියට පිණ්ඩපාතේ වඩිනකොට මගධයට බිම්බිසාර රජතුමාට මුණ ගැහුණා සිද්ධාර්ථ මේ තාපසතුමා. එහිදී ඔහු බුදුහාඳුරන්ට මේ බෝසතාණන් වහන්සේ ආරාධනාවක් කළා. ඔබ මගේ රාජ්‍යයෙන් අඩක් පරිහරණය කරමින් අපි දෙන්න එකට මේ රාජ්‍ය පාලනය කරමු කියලා. මේ අවස්ථාවේදී බෝසතාණන් වහන්සේ සඳහන් කළේ, මා මේ ගිහි සම්පත් අත්හැරලාවේ මේ ආධ්‍යාත්ම දියුණ සඳහායි, මා ඒ නිසා මේ වගේ බලාපොරොත්තුවක් නැහැ කියලා. ඊට පස්සේ රජතුමා කාරුණික ආරාධනාවක් කළා, ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේගේ ඒ ආධ්‍යාත්මික බලාපොරොත්තුව සඵල කරගත්තට පස්සේ පළමුව මගේ රාජ්‍යයට මගධයට වැඩම කරන්න කියලා. මේ කාරණය මතක තියාගෙන හිටපු සිද්ධාර්ථ තාපසතුමා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ අර උරුවෙල කාශ්‍යපාදී ප්‍රධාන අයට ධර්ම දේශනා කරාට පස්සේ මුලින්ම පස්සග මහණුන්ට, යස්කුල පුත්‍රයාට, ඒ වගේම ඔහුගේ මිතුරන් 54 දෙනා, ඊළඟට ජටිල පිරිස, 1000ක පිරිස, මෙන්න මේ ප්‍රධාන අයට ධර්ම දේශනා කළ අවසානයේ බුදුහාමුදුරෝ තමන්ගේ ඥාතීන් හිටිය සාක්‍ය ජනපදයට නැත්නම් කිඹුල්වත් පුරයට යනටත් කලින්ම බුදුහාඳුරෝ මේ රජතුමාගේ ඒ ඉල්ලීමට ආරාධනාවට අනුකූලතාවයක් විදියට මගධයට වැඩම කළා රජතුමා මුණ ගැහෙන්න. රජතුමා ඉමහත් ශ්‍රද්ධාවෙන් බුදුරජාන් වහන්සේ පිළි අරගෙන උන්වහන්සේට වේළුවන ආරාමයේ පූජා කළා. මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජාව ලෙස සැලකන්නේ වේළුවන ආරාම පූජාව. එතැන් පටන් ඉමහත් ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු රජතුමා ධර්මාශ්‍රවණය සඳහා නිතර බුදුරජාන් වහන්සේ මුණ ගැහුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ දේවිය ආදී අනිත් අයත් මේ දහමට නැඹුරු කළා. නමුත් ඔහුගේ පුත්‍රයා සසරගත හේතුවක් නිසා ඔහු මුලදී දහමට යොමු කරන්න බැරි වුණා. එහෙත් අජස්සත් පුත්‍රයා පසු කාලීනව බුදුරජාන් වහන්සේ කෙරෙහි පැහැදිලා මේ ශාසන උන්නතිය සඳහා සුවිශාල සේවයක් කළා. ඊළඟට කුසල රජතුමා බුදුරජාණන් වහන්සේ නිතර ඇසුරු කරපු කෙනෙක්. සුද්ධෝදන රජතුමා රාජ්‍ය කරපු කිඹුල්ලත්පුරේ අයිති වෙලා තිබුණේ මේ කුසල ජනපදයේ කියන මහා රාජ්‍යයට. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ වයසම තමයි කුසල රජතුමාට තිබුණේ. මේ නිසා ඇතැම් විට බුදුහාඳුරු මුණ ගැහිච්ච අවස්ථාවේදී රජතුමා කියනවා, ඔබටත් මගේ වයස අවුරුදු 82 එක්තරා අවස්ථාවකදී සඳහන් කරන ස්වාමීන් ඔබ වහන්සේටත් වයස 80යි, මටත් 80යි. ඔබ වහන්සේත් කොසොර රටේ කෙනෙක්, මමත් කොසොර රටේ කෙනෙක් කියලා සිය අභිමානය සඳහන් කරපු අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ත්‍රිපිටකයේ විශේෂයෙන් සංයුත්තනිකායේ කෝසල සංයුත්තේ සූත්‍ර ගණනාවක් රජතුමා වෙනුවෙන් සිදු කළා. ඒ අතර කෝසල මල්ලිකාවේ මහ ශ්‍රද්ධාවෙන් කටයුතු කළා. ගෞතම සම්බුද්ධ ශාසනය සිදු කළ සුවිශාල ආශ්චර්යවත් පින්කම අසද්දෘශ මහදානය සිදු කළේ මේ රජතුමා සහ දේවිය. ඉතින් ඒ අතින් ගන්න විට මේ රජවරු දෙදෙනා පිළිබඳව නිතර ස්වාමීන් වහන්සේලා කතා බහ කළා තියෙනවා. මේ අවස්ථාවේදී මේ වික්ෂුන් වහන්සේලා කතා බහ කළේ මේ දෙනගතරින් කවුද ප්‍රබල, කවුද ශක්තිමත් කියන කාරණය. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සාකච්ඡාව අනුමත කළේ නැහැ. ස්වාමීන් වහන්සේලා දහමට නැඹුරු කිරීම වශයෙන් ධර්ම කරුණ මෙනෙහි කරන්නයි කියලා උන්වහන්සේ වික්ෂුන් වහන්සේලාට අනුශාසනා කළා. එෙහිදී විශේෂ ගාථාවක් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. යංච කාම සුඛං ලෝකේ යංචිදං දිව්‍යං සුඛං තණ්හක්ඛය සුඛස්සේතේ කලං නාග්ගන්ති සෝලසින්. වික්ෂුන් වහන්සේලාට මේ සූත්‍රයේන වැදගත්ම ගාථාව සඳහන් කරනවා. මොකද්ද? යංච කාම සුඛං ලෝකේ, මේ කාම ලෝකයේහි සතර අපාය, මනුස්ස ලෝකයේ, දිවි ලෝක 6 කියන මේ ස්ථානවලට කියනවා කාම ලෝකය කියලා. මේ කාම ලෝකේ යම් කිසි මිනිස්යෙම වශයෙන් සැපයක් තියෙනවා නම්, දිවිම වශයෙන් සැපයක් තියෙනවා නම්, අන්නේ සියලුම සැපගත්තුතින් තෘෂ්ණා අවශ්‍ය කිරීමෙන් ලබන සතුටෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියලා. මනුස්ස ලෝකේ ලබන ඉහළම සතුට විදියට සැපේ විදියට සලකන්නේ සක්විති රජ පදවිය. දිව්‍ය ලෝකයේ ඉහළම පදවිය විදියට සලකන්නේ සක්‍ර දේවේන්ද්‍ර පදවිය. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මහණෙනි, මේ සැපත දෙකටම වඩා වටිනවා තෘෂ්ණාව සේ කිරීමෙන්, ආශාව ප්‍රහේණ කිරීමෙන් ලබන මානසික සුව ඒ සියලටම වඩා උතුම් කියලා දේශනා කළා. මෙන්න මේ කාරණයක් සමග පින්නතුනි මේ ධර්ම දේශනාව අපට සාකච්ඡා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා තුළ නිරතුරුව අපට දේශනා කළේ සිතේ සැනසීම ලබා ගන්න මාර්ගය. අන්න ඒ ගමන් මගෙහිදී ප්‍රධානතම දෙයක් තමයි සැනසීම බලාපොරොත්තුෙන් කිසියම් කෙනෙක් කටයුතු කරනවා නම් ඔහු මේ බාහිර කාම සම්පත් කෙරෙහි තියෙන ආශාව ටිකෙන් ටික අඩු කරගන්නට වෙනවා. මේ අඩු කර ගැනීම බඩුමුට්ටු අත්හැරීමම නෙවෙයි. ඒ බාහිර දේවල් සඳහා තියෙන ආශාව, දැඩි බැඳීම, ගිජුකම, ලෝභය, මසුරුකම, මෙන්න මේකයි ටිකෙන් ටික අඩු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. කොයිතරම් දුරට තමන්ගේ හිතේ මානසික සතුටක් තියෙනවාද කියන එක තීරණය කරන ප්‍රධානතම සාධකයක් බවට පත් වෙන්නේ බාහිර පුද්ගලයන්ට, ද්‍රව්‍යවලට තමන්ගේ හිතේ තියෙන බැඳීම කොයිතරම් අඩුවේද කියන කාරණය මත. හැබැයි මේකෙන් කියන්නේ පෙනුතුනේ බාහිර බඩුමුට්ටු අයින් කරන්න, වගකීම් වලින් නිදහස් වෙන්න, ගෙවල් දොරවල් අත්හරින කියලා නෙමෙයි මේ කියන්නේ. ඒ දේවල් පරිහරණය කරන ගමන් මේ බාහිර භෞතික පුද්ගලයන්ට හෝ ද්‍රව්‍ය කෙරෙහි තියෙන දැඩි ආශාව නැත්නම් ඒ බාහිර දේවල් වලින් තමන්ගේ අවසාන සැනසීම සතුට බලාපොරොත්තුෙන් ක්‍රියා කිරීම, මෙන්න මෙතනින් සිත මුදවීමයි මේ අනුශාසනාවෙන් කරන්නේ. දැන් ඔබ ඥාතීන්ට, දරුවන්ට, අමර තාත්තට, ස්වාමි භාර්යාවට යම්කිසි උපකාරයක් කරනවා නම් ඒ කරන දේවල් එහෙමම කරද්දී අප මෙහිදී ධර්ම මාර්ගයෙන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ඒ දේවල් අවසාන නිස්සාව විදියට, අවසානයේ තමන්ගේ සතුට තීරණය කරන අවසාන කාරණේ විදියට ඒ දේ නොගෙන ඊට වඩා ඉහළ ආධ්‍යාත්මික සුවයකට අප කරන්නා වූ කුසල කර්ම ශක්තියින් පිළිබඳවත්, ඒ වගේම රාගාදී අකුසල දහම් දුරු කිරීමෙන් ලබන විමුක්තිය පිළිබඳවත් අපේ හිත තැබීමයි බුදුරජාණන් වහන්සේ මෙහිදී අපට අනුශාසනා කරන්නේ. අනේ ගමන් මඟ ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. මහා සාගරයේ ටිකෙන් ටික ගැඹුරට යන වගේ භාගතුන් වහන්සේ දේශනා කරු මේ ධර්මය, මේ ධර්ම විනය, සාසන බ්‍රහ්මචර්යාව ටිකෙන් ටික ගැඹුරට යන දෙයක්. අනුපුබ්බේන මේ දහවේ තෝකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝ. අනුපූර වශයෙන් ටිකෙන් ටික තමයි හරියට රංකරුවේ රංවල තියෙන අපිරිසිදු යකඩ ආදී ටිකෙන් ටික අයින් කරන වගේ නුවණ දෙකෙනා තමන්ගේ හිතේ තියෙන කෙලස් ටිකෙන් ටික අඩු කරගන්නවා. මේ සඳහා බුදුරජාණන් වහන්සේ ඊට අදාළ මාවතී තාම ලස්සනට අපට දේශනා කළ තියෙනවා. මේ දහමක තීරණය වන්නේ කල්යාණ මිත්‍රාසුරයත් එක්ක. අපි කොයිතරම් දුරට අපේ මානසික දියුණුවක් සඳහා පැසුරු කරන අයගෙන් උපකාර ලබා ගන්න බලාපොරොත්තු වෙනවද? එයාගේ අනුශාසනාවට අපි කොයිතරම් දුරට ඇහුම්කන් දෙනවාද කියන කාරණය මතයි අපේ ආධ්‍යාත්මික දියුණුව තීරණය වන්නේ. මෙහිදී පින්වතුනි සුවච බව කියන එකත් අවංක බව කියන එකත් මේ කාරණා දෙක ඉතාම වැදගත් වෙනවා. අපි ධර්ම ශ්‍රවණය කරන්න කුමක් සඳහාද? ධර්ම ශ්‍රවණය කිරීමෙන් අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වන්නේ මොකද්ද කියන එක ගැන අපට පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. පින්වතුනි අප මේ ශ්‍රවණය කරන්නේ ලෝකේ කල්පාන්තර ගානකට වරක් අපට ලැබෙන ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාවේ කල්ප ගානක් කරපු පරේක්ෂණයක ප්‍රතිඵලයක් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සුවිශාල කැපවීමක අත්හදා බැලීමක රිසර්ච් එකක රිසල්ට් එක තමයි අප මේ ධර්මය නමින් ශ්‍රවණය කරන්නේ. අන්නේ ධර්මය ශ්‍රවණය කරනකොට අපි මහත් ගෞරවයෙන් තමන්ගේ ජීවිතය ලස්සන වෙන්න කෙලෙස් ටික දුරු වෙන්න මේ අනුශාසනාවෙන් කොයිතරම් කරුණද මට සඳහන් කරන්නේ කියන අවධානයෙන් නිතර ඒ කරුණු තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම අදහසින් බොහෝම අවධානයෙන් ධර්ම ශ්‍රවණය කරන්නට වෙනවා. ඉතාම අවධානය තියෙනට ඕන තමන්ට මේ ඇහෙන කාරණාවලින් කොයිතරම් දුරට තමන්ගේ සිත දුකෙන් නිදහස් කරගන්නට නැත්නම් අකුසල විතරක වලින් තියෙන සිත මුදවා ගන්නට කොයිතරම් දුරට මට මේ ධර්ම ප්‍රයෝජනවත් වෙනවාද කියන අවධානයෙන් අහන්නට ඕන. ධර්ම මාර්ගයේ ප්‍රධානතම ගුණාංගයක් විදිහට දක්වන්නේ පින්තුනි හිත පිරිසුදු කර ගැනීම සඳහා දානය පුරුදු කරන්න කියන කාරණය. තෘෂ්ණාව අඩු කර ගැනීමේ පළවෙනි පියවර විදිහට සඳහන් කරන්නේ හැකි පමණින් ටිකෙන් ටික හරි පරිත්‍යාගශීලී වීම. නිවසේ ඉන්න තමන්ගේ අම්මට තාත්තට සැලකීමෙන් ඉඳන් දරුවන්ට මෛත්‍රී සහගතව උදව් උපකාර කිරීමෙන් ඉඳන් අසරණයට පිහිට වීම මේ ආදී වශයෙන් ටිකෙන් ටික අපි දිනු කරගෙන සිල්වත් ගුණවත් උතුමන්ට පරිත්‍යාගයන් සිදු කිරීම, ස්වාමින් වහන්සේලා උදෙසා දානය දීම, බුද්ධ පූජා පැවැත්වීම, සංඝ සතු දානමය පින්කම්, අභය දානය, ඒ වගේම ධර්ම දානය ආදී වශයෙන් ටිකෙන් ටික අපට මේ පරිත්‍යාගය පුහුණු කරන්න පුළුවන්. ඇයි අප මේ විදියට දානය පුරුදු කළ යුත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්‍යයන්ට තියෙන ප්‍රධානතම අභියෝගයක් තමයි මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නට තියෙන අවස්ථාව. මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්න තියෙන මේ අවස්ථාවෙන් මුදවා ගන්න බුදුහාඳුරෝ පළමු වෙනම කටයුතු කළේ. ඊට හේතු වන ප්‍රධානතම දේ තමයි අප සන්තකව දැනට තියෙන දේපල, ධනය, මිලමුදල්, කීර්තිය සහ විශේෂයෙන් තමන්ගේ ඥාතීන්ට තියෙන දැඩි ආශාව ටිකෙන් ටික අඩු කරන මාවතක තමන් ඉන්නට ඕන. එහෙම නොවුනොතින් අවසාන මොහොතේ අපට හිත හදාගන්න බැරි වෙනවා මේ දේවල් වලින් වෙනකොට. අන්න ඒකට පුහුණුවක් සඳහා මේ දානය පුරුදු කරන්න කියලා කිව්වේ. අනිත් අතින් සබ්බේපි මනා භාවෝ නානා භාවෝ විනා භාවෝ අබින්නම් පච්චවේකිතබ්බං කියපු විදිහට අප කැමැති අප ප්‍රේමනාප සියලුම දේවල් වලින් තමන්ට වෙන් වෙලා යන සිද්ධ වෙන බව කලින්ම මෙනෙහි කළ තියන්නට ඕන. මේ නිසා අර දාල යන දෙයට වඩා කුසල මේ වශයෙන් දෙයක් අපි ඉතුරු කර ගන්නට ඕන. නිවසක් ගිනි ගන්නකොට ඒ ගිනි ගන්න නිවසේ යම් කිසි දෙයක් නොනැති කෙනෙක් අයින් කළොතින් බැහැර කරොතින් ඒ බැහැර කරන දේ ඒ තැනැත්තාට පසුකාලීනව යහපත පිණිස පවතිනවා. ආදිත්තස්මින් අගහරස්මින් යං නී හරති භාජනං සන්තස්ස හෝති අත්තහය නොචයන් තත්ත දහ්‍යති ඒවමාදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච මේ ආදි වශයෙන් සඳහන් කරනවා. ගියක් ගිනගෙන අවස්ථාවේදී අයින් කරන දේ තමන්ට පසුකාලීනව යහපත පිණිස පැවතුනා වගේ මේ ජරා මරණාදී අනන්ත දුක් සමුදායෙන් මරණය කරා වේගයෙන් ගමන් කරන මේ ජීවිතය තුළ අපට යමක් දන් දීලා පරිත්‍යාගශීලී මේ වශයෙන් දෙයක් ජීවිතයෙන් බැහැර කරන්න පුළුවන් වුණා නම් අන්න ඒ දේ තමන්ට පසුකාලීනව යහපත පිණිස පවතිනවා කියලා දේශනා කරනවා. මේකෙන් එකසකින් දන් දීලා පිනස් සිද්ධ කරන විතරක් නෙවෙයි තමන්ගේ හිතට ලොකු සතුටක් සැහැල්ලුවක් ඇති වෙනවා. පීති මුදාහරං වින්දති දාතා කියපු විදිහට නිතර යම්කිසි දෙයක් අනිත් කෙනාට පරිත්‍යාග කරන අදහසින් ඉන්න පුළුවන් නම් ඒක උදාර සතුරක් විඳිනට හේතු වෙනවා. තමන් යමක් පරිභෝග කරනට වඩා පින්නතුනි ඒ දෙන් සුළු කොටසක් හරි වෙනත් කෙනෙකුට දෙන්න පුළුවන් නම් කොයිතරම් සතුටක්ද ඒක. ඔබට අයිති දෙයක් ඔබ මහන්සියෙන් ඔපියපු දෙයක් වෙනත් කෙනෙකුට දීලා ඒක නා පරිහරණය කරන දකිනකොට කොයිතරම් මානසික සතුටක්ද. ඒ විතරක් නෙවෙයි ඔබට පුළුවන් නම් ආත්ම සුඛ පරිත්‍යාගය ඔබ යම් කිසි දෙයක් කැප කරලා පරිත්‍යාග කරන්න පුළුවන් නම් නිදසුනක් වශයෙන් කිව්වොත් ඔබේ ආහාර වේල වෙනත් කෙනෙකුට දීලා ඔබට ඒ වේලේ අඩු ආහාරයක් නැත්නම් නිර්ආහාර වෙන්න පුළුවන් නම් මෙන්න මේක අර ඔබට වැඩිපුර දෙයක් දෙනවට වඩා බොහොම වටිනා දෙයක්. මේ විදිහට ටිකෙන් ටික අපි පරිත්‍යාගයේ පුරුදු කිරීම අපේ හිතේ දැඩි ලෝභය අඩු කරන්න හේතු වෙනවා. තවත් දෙයක් තමයි අපි තවදුරටත් සිල්වන්ත වෙනකොට මේ පරිත්‍යාග සීලයත් අපට තවත් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අතර අප මෛත්‍රී සාගත වෙනකොට මෛත්‍රිය පුහුණු කරනකොට තවත් අපට අනිත් අය තමන්ගේම දරුවන්සේ දැකලා තමන්ට විශාල පරිත්‍යාගයක් අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලින් අපේ හිතේ තියෙන ලෝභය තදංග වශයෙන් තමයි අඩු කරන්නේ. ලෝභයේ ඕලාරික බව තමයි අපි මේ ක්‍රමෙන් අඩු කරන්නේ. නමුත් එහෙම අඩු කළත් ඇතැම් විට අවසාන මොහොතේ අපට හිතට රූපයක් නිර්මාණය වෙන අවස්ථාවේදී ඒ ගැන දැඩි ආසාවක් ලෝභයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ තදංග ප්‍රහාණයෙන් නොනවති තවත් පියවරක් ඉදිරියට යන්නට බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරනවා විස්කම්බන ප්‍රහාණය විදියට. ඒ කොහොමද? අපේ මේ විසිරලා තියෙන සිත එක කුසල අරමුණක තබාගෙන මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සතිය මේ වගේ භාවනා කමටහනක් පුහුණු කරමින් අඛණ්ඩව අපේ හිත එක කුසල අරමුණක සමත අරමුණක පවත්වා ගන්න අපි දක්ෂුණොතින් අන්නේ අවස්ථාවේ ලබන මානසික සුවය සිත සමාධිමත් කිරීමෙන් ලබන මානසික සුවය ගැන සඳහන් කරන්නේ මේ මුළු කාම ලෝකයේම ලබන සුවයට වඩා ඉහළ සුවයක් කියලා. මනුස්ස ලෝකයත් දිව්‍ය ලෝක හයත් කියන මේ ස්ථාන සහ සතර අපාය තමයි කාම ලෝකය කියලා කියන්නේ. කාම ලෝකයේ අපි යම්කිසි සතුටක් විඳිනවා නම් කාම ලෝකයේ සතුට කියන්නේ කාම සම්පත් භුක්ති විඳලා ඇස පිනවලා, කන පිනවලා, නාසය පිනවලා, ගඳ සුවඳ විඳලා, රසයක් විඳලා, කයට පහසක් ලැබලා කිසියම් සුවයක් අපි ලබනවා නම් මෙන්න මේකටයි පින්නතුනේ අපි කියන්නේ කම් සැපේ කියලා. මේ කම් සැපේ ඉක්මවල යන අවස්ථාවක් තමයි සිත සමාධිමත් කිරීම කියලා කියන්නේ. අපි කාම ලෝකේ විඳින සැපය ගත්තොත් මනුස්ස ලෝකේ ගත්තොතින් ඔබ හොඳට ඔබ කැමති ගීත ටිකක් අහමින් රසවත් ආහාරයක් අනුභව කරමින් හොඳ ඇඳුම් ඇඳගෙන ලස්සන රූප බලමින් සුවඳ වාද්‍යවල් ආග්‍රහණය කරමින් ඔබ ඉන්න අවස්ථාව ඔබට සැපයක් විදිහට සලකන්න පුළුවන්. මේකේ ආස්වාදයක් තියෙනවා. බුදුරජාන් වහන්සේ මේකේ ආස්වාදයක් නැහැ කියලා කිව්වේ නැහැ. ආස්වාදයක් ලෝකෙත් තියෙනවා. ආස්වාදය නිසා තමයි සත්‍යයන් මෙච්චරම මේ දේවල්ට ඇලෙන්නේ. නමුත් මේකේ ස්වභාවය තමයි අල්ප ආස්වාදයි බහු ආදීනවයි. ඒකින් ලැබෙන ආස්වාදය බොහොම අඩුයි, ඊට වඩා ආදීනවේ වැඩි. දැන් බලන්න අපි එක්තරා සන්ධ්‍යායාමයක සවස් යාමයක අපේ සියලුම ඉන්ද්‍රියන් පිනවන්න අපි හිතාගෙන දේවල් කළා කියලා කියමු. ඒ සඳහා අපට කොච්චර වියදමක් කරන්න වෙනවද? ඒ ටික ඔක්කොම කළා උදෑසන වෙනකොට බලන්න ගෙදර ස්වභාවය මොකද්ද කියලා. ඔබට හිතා ගන්න පුළුවන් ගෙදර සත්‍යය කොහොමද, පරිසරය කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. හැබැයි යම්කිසි කෙනෙකුට පුළුවන් නම් යාගේ හිත සංවර වෙන විදියට ඉන්න, ලස්සන පරිසරය හොඳට හදාගෙන, ඉතාම සංවරශීලී පරිසරයක ඉඳගෙන හිත එකඟ කිරීමේ භාවනාවකේ තැනැත්තා හිටියනම් මෙන්න මේ සුවය පින්නතුනි අර ලොකු වියදමක් කළ ලබන සුවයට වඩා බොහොම ඉහළයි. ඒ විතරක් නෙවෙයි මේ මානසික සුවය ගැන ඒ මොහොතට විතරක් නෙවෙයි ජීවිතයේ කොයි මොහොත සීකරත් ලොකු සතුටක් Tamante එකකින් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුහාඳුරෝ සඳහන් කරනවා යම් කෙනෙක් මේ සිත එකඟ කිරීමෙන් විශේෂයෙන් සිත සමාධිමත් කිරීමෙන් පංච නීවරණ දුරු කරලා කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මෙන්න මේ කෙලෙස් දහම් යටපත් කළා විස්කම්බන වශයෙන් යටපත් කරලා යම් කෙනෙක් සිත සමාධිමත් කිරීමෙන් සතුටක් ලබනවා නම් අන්න ඒ සුවය ලබන අවස්ථාවේදී මේ ලෝකෙ කෙනෙක් අපට එරෙහි වෙනවා, ඊර්ෂ්‍යා කරනවා. ඒ කවුද? ඒ තමයි මේ කාම ලෝකයේ ඉහළින් ඉන්න කෙනා, වසවර්ති මාර්යතුළු, ඒ පරිණිමිත වසවති ඉන්න ඒ දෙවරු අපට විරුද්ධ වෙනවා. ඔවුන් කැමතිනේ අපි මේ ඔවුන්ගේ තලය පසුකල යනවට බ්‍රහ්ම තලයට. අන්නේ නිසා අපට බාධා කරන්න පුළුවන්, ඊර්ෂ්‍යා කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි සඳහන් කරනවා, යම් කිසි කෙනෙක් සිත සමාධිමත් කිරීමෙන් ප්‍රථම ඥානයට පත් වුණා නම් ඒ තැනැත්තා මාර්යාගේ ඇසට වැලි වලින් ගැසීමක් හා සමානයි කියලා. ඊට පස්සේ මාර්යාට තමන්ව බලන්න බැරි වෙනවා. නමුත් අද අප ගත කරන ජීවිත කොහොමද පින්නතුනි? සම්පූර්ණ අපේ බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මෙන්න මේ පංචකාමයන්ට හිත යොමු වෙලා අප ලබන සුවේදී සම්පූර්ණයෙන්ම අපි මාර්යාගේ වසඟේ ඉන්නේ. මාර්ය අපට කිසිම බාධාවක් කරන්නේ. මාර්ය හරි සතුටු වෙනවා මේ තැනත් රූප වලට ආසයි, ශබ්ද වලට ආසයි, මේ වගේ හිත බැසගෙන බාහිරට අවධානය යොමු කළා, බාහිර දේ ගැන සතුටු වෙමින් ගුණකතන කියමින් ඉන්න දකින්නකොට මේ ලෝකේ හුඟක්ම සතුටු වෙන කෙනා තමයි මාර්යා. ඇයි? ඔහු දන්නවා මේ තැනත්තා සැපක් නෙවෙයි විඳින්නේ, මේ මායෝපමාච විඥානං කියපු විදිහට විඥානය නැමැති මායට, මායාවට අහුවෙලා මේ සම්පූර්ණ අවිද්‍යාවෙන් ඉන්න කෙනෙක් කියලා දැකගෙන ඔහුගේ වසඟයට ගන්න පුළුවන් නිසා ඔහු මේ අවස්ථාවෙන් සතුටටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මායාව සතුටු කරන නෙවෙයි. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කර ඊටත් වඩා ඉහළ තලයකට අපි ගන්නට අපට පුළුවන් නම් බ්‍රහ්මයන් සතුටු කරන්න, බ්‍රහ්මයන් එකතු වෙන්න, මෛත්‍රී භාවනාව ආදී භාවනා පඩලා, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මේ සතර බ්‍රහ්ම විහරණ වඩලා බ්‍රහ්මයන්ගේ මානසිකත්වෙ ඉන්න පුළුවන් නම් අන්න එතෙන්ට ඔසවා තබන්නට බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. අන්න ඒ සඳහා අපි බාහිර රූපයේ හිත නැඹුරු වෙන ගති අඩු කරන නම් බඩුමුට්ටු අඩු කළ විතරක් බෑ. අපි ඊට වඩා මානසික සුවයක් ලැබෙන මේ ආධ්‍යාත්මික ගමන් මගේ කෙමෙන් ඉදිරිය බලා යන්නට ඕන. ඒ සඳහා අවශ්‍ය සියලුම අනුශාසනාවන් බුදුදහම තුල අන්තර්ගත වෙලා තියෙනවා. හිත ටික ටික සමාධිමත් වෙනකොට අපි ඒ සමත කමඨහන අනුව විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාසයිත ප්‍රථම ඥාන කුසල චිත්තය, ඒ වගේම පීති සුඛ ඒකාග්‍රතාසයිත කුසල චිත්තය, සුඛ ඒකාග්‍රතාසයිත කුසල චිත්තය, උපේක්ෂා ඒකාග්‍රතාසයිත කුසල චිත්තය, මේ ආදී වශයෙන් ප්‍රථම ඥාන ආදී දාන තලවලට ප්‍රපත් වෙනකොට අන්න ඒ ලබන සුවේ මේ කාම ලෝකයේ සියලුම සම්පත්වලට වඩා මනුස ලෝකයේ සක්විති පදවිය, දිව්‍ය ලෝකයේ සක්‍ර පදවිය, වසවර්ති මාර්ය ඇතුළු මේ දිව්‍ය ලෝක හයේම ලබන සතුටට වඩා සුවයක්, ආධ්‍යාත්මික සුවයක් ලබනවා සිත සමාධිමත් කිරීමෙන් ලබන සුවය. මෙන්න මේ සුවය ලැබීම සඳහා බුදුහාමුදුරුවෝ අපට අනුශාසනා කරනවා. මේක භෞතික වශයෙන් රූප සඳහා ලබන උත්සාහයක් නෙවෙයි, රූප ශබ්දාදියෙන් ලබන සැනසීමක් සතුටක් නෙවෙයි, මේක සම්පූර්ණම රූපයෙන් මිදලා මනස පැත්තෙන් ලබන ආධ්‍යාත්මික සුවයක්. මේ සුවය ලබන එක පින්නතුනි අපහසු වුණත් මේ සඳහා අකණ්ඩව අපි කැප වුණොතින් අපිට මේක කරන්න පුළුවන් දෙයක්. මෙහිදී හුදෙක් බඩු භාණ්ඩ ඥාතින් අත්හැරීම නෙවෙයි බුදුදහමෙන් කියන්නේ, තමන්ගේ ආකල්ප සම්පත්තිය දිනු කරගෙන විවේකය ඇති කරගෙන ධර්ම ශ්‍රවණයෙන් සිල්වත්ව ටිකෙන් ටික හිත කිසියම් භාවනා කමටහනකින්, බුදුදහමෙහි සමත භාවනා කමටහන් 40ක් දේශනා කළ තියෙනවා. දස අනුස්සති, දස කසින, දස අසුභ, සතර බ්‍රහ්ම විහරණ, ධාතු මනසිකාරය, ආහාරයේ පටිකූල සංඥාව, මේ වගේ කමටහන් බුදුදහම තුල දේශනා කළ තියෙනවා. කොහොමද අපි ටිකෙන් ටික හිත සමාධිමත් කරගන්නේ කියලා. එහි ඉහළම තලයක් ලෙස සතර ආරූප නැත්තං අරූපාවචර ධ්‍යාන පිළිබඳව සඳහන් කළ තියෙනවා. ඉතින් පින්නතුනේ මේ වගේ ඊටාම ඉහළ ආධ්‍යාත්මික සුවයක් සඳහා අපට අනුශාසනා කරනවා. මේ සුවය කාම ලෝකයේ ලබන, මනස ලෝකයේ, දිවි ලෝකයේ ආදී මේ තැන්වල බාහිර රූපයට නැඹුරු වෙලා ලබන සතුටට වඩා ඉහළ සුවයක් විදියටයි බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දෙන්නේ. ඉතින් ඒ සුවය අපි ලබන්නට උත්සාහ ගන්නට ඕන. නමුත් එතනිනුත් නොනවතී තවත් පියවරක් ඉදිරියට යන්නට අපට බුදුදහමෙන් අනුශාසනා කරනවා. ඒ මොකද්ද? අප මේ ධ්‍යාන මට්ටමට හිත දියුණු කළත් අප මේ කෙලෙස් අඩු කරන්නේ, නීවරණ දුරු කරන්නේ තාවකාලිකව. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ අපි විස්කම්බන වශයෙන් විතරයි දුරු කරන්නේ. අපි සමුච්ඡේද වශයෙන් දුරු කිරීමක් නෙවෙයි මෙතෙන්දි වෙන්නේ. අනුසය වශයෙන් තව දුරටත් තියෙනවා. ඒ නිසා කවදා හරි දවසක මේව නැවතිස් මතු වෙන්න පුළුවන් දීර්ඝ කාලයකට වරක් හෝ. මේ නිසා බුදුහාමර දේශනා කළේ යතහාපි මූලේ අනුපද්ද වේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති. ඒවම්පි තණ්හා අනුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ පුන පුනං කියලා. අවිද්‍යාව නැමැති මේ මුදුන් මුල, අපේ සසර ජීවිතයේ මුදුන් මුල අවිද්‍යාව, මේ අවිද්‍යාව දුරු නොකරනකම් නැවත නැවතත් මේ අපේ අඩු කළ තියෙන කෙලෙස් ඉස්මතු වෙනවා. අන්න ඒ නිසා මේ කෙලෙස් සපුරාම දුරු කරන මාමතයි බුදුහාමුදුරු දේශනා කළේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් අපේ ජීවිත ක්‍රියාකාරීත්වය අපි තේරුම් ගන්නට ඕන. අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක. අපේ සමස්ත ජීවිතය කියන්නේ ඇසෙන් රූප බැලීම, කනෙන් ශබ්ද හේම, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රසය, ශරීරයෙන් පහස. මේ අධ්‍යක්ීමක් ලැබනකොට මෙන්න මේ යථාර්ථය තේරුම් ගත්තොත් පමණයි අපට අවිද්‍යාව දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි ඇසට රූපයක් දකින මුල් අවස්ථාව ඉතාම ක්ෂණිකයි. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්, ඒක හටගෙන නිරුද්ධ වෙනවා. ඒ මුල් අධ්‍යක්ීමේදී අපට කිසිවක් පිරිසිදු දැනගන්න පුළුවන් කමක් නැහැ. ඔබ මේ වෙලාවේ ඇස් දෙකට රූපයක් පේනවා නම් ඔබ මේ මොහොතේ හඳුනාගන්නේ ඇසෙන්වත් නැත්නම් රූපයවත් චක්කු විඥානයවත් නෙවෙයි. ඒ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච තැනක ඒ අර බෑති කරගන්නා වූ සංඥා සංඛාර පිළිබඳව හඳුනා ගැනීමක් වශයෙන් උයි මේ මොහොතේ රූපය අපි හඳුනාගන්නේ. නමුත් අවිද්‍යාව නිසා අපේ හිත තෘෂ්ණාවෙහි ඇලෙන්නේ කොතනද? බුදුහාමුදුරෝ මහා සතිපට්ඨාන සූත්‍රයේහි ධම්මානුපස්සනාව විස්තර කරද්දී දුක්ඛ සමුදය සත්‍ය විදිහට දේශනා කළේ තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි මේ සත්‍ය සංසරට යන හේතු වෙන ආසන්නතම කාරණය විදිහට දේශනා කළේ. නමුත් ඒ තෘෂ්ණාවෙත් මූලික හේතුව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අවිද්‍යාව ඇති කල්ලි අපි රූපයට බැස ගන්නවා. කොහොමද වෙන්නේ? අපේ තෘෂ්ණාව හටගන්න ස්ථාන 60ක් ගැන මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් කරනවා. මොනවද ඒකේ සඳහන් කරන්නේ? චක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති. රූපෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති. චක්කු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවිසමානා නිවිසති. අපේ හිත බැස ගන්න, තෘෂ්ණාවෙන් හිත බැස ගන්න ඇසගත්තුතින් ඇසට අදාළ ස්ථාන 10ක් තියෙනවා. මොනවද ඒ? ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සෙන් හටගන්නා වූ වේදනාව, රූප සංඥා, රූප සංචේතන, රූප තණ්හා, රූප විතක්ක, රූප විචාර. මෙන්න මේ ස්ථාන 10 තමයි අවිද්‍යා සහගත වූ තෘෂ්ණාවෙන් හිත බැස ගන්න ස්ථාන 10 විදිහට දක්වන්නේ. මේවට තමයි අපි ප්‍රිය කරන්නේ, මේවට තමයි හිත බැස ගන්නේ, වාසය කරන්නේ. කන ආදී අනිත් ආයතන ගැනත් මේ විදිහට එහෙක 10ක් බැගින් ආයතන 6ට, 10 බැගින් 60ක් විදිහට තෘෂ්ණාව පිහිටන ස්ථාන දක්වනවා. ඒ විතරක් නෙවෙයි, ඒ තෘෂ්ණාව දුරු වෙනවා නම් නිරෝධ සත්‍ය විදිහට දක්වන්නේ. චක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා පහීයමානා පහීයති එත්ත නිරුජ්ජමානා නිරුජ්ජති. තෘෂ්ණාව දුරු වෙනවා නම් දුරු වෙන්න තියෙන්නේ මේ ස්ථානවලමයි. ඇස රූපයාදී මෙන්න මේ ස්වභාවයන් ගැන හිත බැස ගන්නා ආසාවමයි දුරු කරන්න ඕන කියලා දේශනා කළා. නමුත් වෙනතුන මේක දුරු කරන්නේ නිකන් නෙවෙයි දර්ශනයකින්. ලෝභ ද්වේෂ දෙක දුරු කරන්නේ විද්‍යාව, ප්‍රඥාව, සම්මා දිට්ඨිය, දර්ශන සම්පත්තිය නැමැති ආලෝකයේ විහිදුවලයි මේ කෙලෙස් වලින් අපි සපුරා නිදහස් වෙන්නේ. කොහොමද ඒක කරන්නේ? අපට ඇහැට රූපයක් පේනකොට අපි තේරුම් ගන්න ඕන මේ පේන රූපය මන් දැන් දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක්. මේ අවස්ථාවේදී අපි අවිද්‍යාවෙන් හිතන් ඉන්නේ මේ මොහොතේ වර්තමානයේ පේන රූපේ මා දකින්නේ කියලා. නමුත් පේනතුනි සැබවින්ම මේ මොහොතේ අපි මොකද දකින්නේ? මේ මොහොතේ ඇහැට රූපයක් දකිනකොට ඇසත් නිරුද්ධ, ඒකට මුල් වෙච්ච, මුලින් අපි වර්ණ රූපය ගත්තු මුල් අධ්‍යක්ීම වෙච්ච විපාක මට්ටමෙහි ඇසත් රූපයත් චක්කු විඥානයත් චක්කු සම්පස්සියත් එයින් හටගත්තා වූ වේදනාවත් රූප සංචේතන රූප සංඥා මේ සියල්ලක්ම දුර වෙච්ච තැනක මනායතනෙනුයි මේ ගන්නෙ. එහෙනම් සැප දුක් කියන දේ බාහිරෙන් ආව නෙවෙයි. බාහිරෙන් වර්ණ රූපේ විතරයි මුලදි ගත්තේ, ශබ්ද රූපේ විතරයි ගත්තේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ කියන මේ මුල් අධ්‍යක්ීම විතරයි ගත්තේ. කරගෙන අපේ අවිද්‍යා සංස්කාරාදී මානසික ස්වභාවයට අනුව අපි මේ සැප දුක් ගොඩනගා ගත්තා කියලා අපි දකිනවා. දැක්ක ගම මොකද වෙන්නේ පේනොතුනි, තමන්ටම තමන් ගැන ලැජ්ජාවක් හටගන්නවා. මොකද්ද මේ ලැජ්ජාව? මේකට කියනවා අට්ඨිහි යති හරායති jigucchati කියලා. තමන් ගැන ලැජ්ජාවක්, පිළිකුලක්, අප්‍රසාදයක් ඇති වෙනවා මේ තමන්ගේ මුලාව ගැන. මේ මොහොතේ ඉස්සරහ පේන රූපය නිරුද්ධ වෙච්ච රූපයකටයි තමන් මේ මනස තමයි ආසා කරන්නේ කියලා දකිනකොට එතනත්තාගේ නුවණ මේ විද්‍යාව තුළ සම්මාදිටිය තුළ පිහිටනවා. ඔහු ප්‍රඥාවේ වාසය කරන්නේ. අන්නේ වාසය කරන පමණට එතනත්තා මේ නිරුද්ධ වෙච්ච ඇස රූපය ආදී මේ ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාවට තියෙන ආශාව දුරු වෙන විදියට ඒ සියල්ලක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන මොහොතක් පාසා මොකද්ද වෙන්නේ? තමා දුකෙන් නිදහස් වෙනවා. අවිඤ්ඤායත් වේව අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ, විඥාන නිරෝධහ නාම රූප නිරෝධෝ කියපු විදියට අර සංසාර චක්‍රයේ අනුසෝතගාමි මාර්ගයේ පහළට ගමයි යන, පහළට ගලා යන අවිද්‍යා සහගත ස්වභාවය අනිත් පැත්තට හරවලා ඔහු බාහිර රූපයේ දකිනකොටම අභ්‍යන්තර දෙසයි බලන්නේ. අභ්‍යන්තර දෙස බලන්න බලන්න මොකද වෙන්නේ? බාහිර රූපේ නිදහස් වෙනවා. ඒ බාහිර රූපය ගැන න අභිනන්දති න අභිවදති න අජ්ජෝසායතිත්‍තති. බාහිර රූපේහි සතුටු වෙන්නේ නැහැ, ගුණ කියන්නේ, ඒ තුල හිත බැසගන්නේ. අනිත් පැත්තෙන් පංචස්කන්ධය නැත්තම් පංච උපාදානස්කන්ධය ඒතනත්තාගේ අපචයට යනවා, වැයවීමට යනවා. අනිත් පැත්තෙන් ඒතනත්තා අර ස්පර්ශ සමුදයන්තේ ස්පර්ශයේ හටගත්තු මුල් අන්තෙහි අවිද්‍යාවෙන් බැසගෙන ප්‍රපංච ගොඩනගාගෙන ජරා මරණ ස්පර්ශ කරමින් සිටිය මුල් ස්වභාවයෙන් මිදිලා ඒතනත්තා ස්පර්ශ නිරෝධය දකිමින් ඇහැට රූපයක් පේනකොට මොහු එක මොහොතේ ඒ අතීත රූපයත් නිරුද්ධ වෙලා, ඒ ඇසත් නිරුද්ධ වෙලා මේ මොහොතේ දකින මනායතනයයි ධර්මාලම්බනය ඔස්සේ හටගන්න මනෝවිඥානයත් මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් ඒ තැනැත්තා ඔහු සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන්නට දක්ෂ වෙනවා. මෙන්න මේකට කියන්නේ පංච උපාදානස්කන්ධේ අපචේට යනවා කියලා. නැත්තම් ස්පර්ශේහි නිරෝධයන්ත ඉන්නවා කියන්නේ මේකයි. මේ ඉන්න තරමට ඒ තැනැත්තා පඨ වියාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප වලින් නිදහස් වෙනවා. නාමයේ පැත්තෙනොත් විඥානයේ පැත්තෙනොත් ඒතනත්තා නිදහස් වෙලා ඒතනත්තා කිසිම තැනක විඥානට්ඨිතියක් කරගන්නේ, විඥානය කිසිම තැනක බැස නොගන්නාසේ මේ තැනත්තා සම්පූර්ණයෙන්ම ප්‍රඥාව තුළ වාසය කරනවා. මෙලෙස ප්‍රඥාවෙන් වාසය කිරීමෙන් පමණයි පින්නතුනි සපුරාම අපට දුකෙන් නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. මේ සඳහා කල්යාණ මිත්‍රාස්ත්‍රයෙන් ධර්මාශ්‍රවණය කළ පමණට මුලදී අපි දානය පුරුදු කරලා ඊළඟට සිල්වන්ත වෙලා මෛත්‍රී වඩමින් අපි සතිපට්ඨානය තුළ වාසය කළා. ටිකෙන් ටික මේ ස්කන්ධ පංචකයේ සමුදය වේ බලන තරමට ඒතනත්තා බාහිර රූපෙනුත් නිදහස් වෙනවා, අභ්‍යන්තර මනසෙනුත් නිදහස් වෙලා මේ ස්කන්ධ පංචකයේම නිදහස් වීම වශයෙන් ඔහු සම්පූර්ණයෙන්ම තෘෂ්ණාවෙන් දුරු වීමට හැකි වෙනවා. මෙන්න මේ තෘෂ්ණාව දුරු කිරීමෙන් ලබන ආධ්‍යාත්මික සුවය හුදෙක් මනුස්ස ලෝකයේ දිවි ලෝක විතරක් නෙවෙයි, යම් කිසි කෙනෙක් සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන් ලබන සුවයක් තියෙනම් බුදුහාමුදුර දේශනා කරනවා පතව්‍යා ඒකරංජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි ඵලං වරං කියලා. රූපං අත්තෝ සමනපස්සති රූපවන්තං වාත්තානං අත්තනිවාරූපං රූපස්මින් වාත්තානං ආදී වශයෙන් අපේ අවිද්‍යා සාගතව මේ රූපාදී ස්කන්ධ පංචකයට ආසා කරන ස්වභාවයෙන් සපුරා නිදහස් වෙන පුළුවන් වුණොතින් ඒ පිළිබඳව තියෙන දෘෂ්ටි විපල්ලාසය දුරු කරගත්තොතින් අපි එහි ප්‍රතිඵල විදියට අපට සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන්. අන්න ඒ සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන් ලබන සුවය මනුස්ස ලෝකයේහි සක්විති පදවියටත් වඩා, දිව්‍ය ලෝකයේ සක්‍ර පදවියටත් වඩා, බ්‍රහ්ම ලෝකයේහි බ්‍රහ්ම පදවියටත් වඩා උතුම් දෙයක් කියලා දේශනා කළා. යම්කිසි කෙනෙක් තෘෂ්ණාව දුරු කිරීමෙන් ලබන මානසික සුවයක් තියෙනම් අන්නේ ආධ්‍යාත්මික සුවය ගැන සඳහන් කරන්නේ මොකද්ද? ඒක අර පංචකාම සම්පත්තිය නැත්තම් දිව්‍ය ලෝක මනුස්ස ලෝක වලින් ලබන ඉහළම සතුටෙන් සතුට ගත්තොත් අන්න ඒ සියලුම සතුටට සමගාමීව ගත්තොතින් තෘෂ්ණාව දුරු කිරීමෙන් ලබන සුවයෙන් 16 පංගුවක් තරම්වත් වටින්නේ නැහැ කියන එකයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් අපට දේශනා කළේ. ඉතින් මේ උතුම් සම්බුද්ධ ශාසනයක් ලැබුව අවස්ථාව දුර්ලභ මිනිසාත්ම භාවයක් ක්ෂණ සම්පත්තියක් ලැබපු මේ උතුම් මනුෂ්‍ය ජීවිතයට අපට ලබා දිය හැකි ඉහළම වටිනාකම මේ තෘෂ්ණාදීන් දුරු වෙලා අවිද්‍යාව සපුරා දුරු වෙන ලෙස කාලය ගත කිරීම, තෘෂ්ණාවෙන් සපුරා සිත නිදහස් කර ගැනීම. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරන්නට ඔබේ සියලු ශක්තියෙන් දහම වෙත ඔබ කැප කළ යුතුයි. ඊටාම දුර්ලභ අවස්ථාවක් අපි මේ ඉන්නේ. ජීවිතය ගැන ඊටාම සංවේදී අවස්ථාවක, අභියෝගාත්මක අවස්ථාවක් අපි ඉන්නේ. අපට ගත වෙන එක දවසක් ඊටාම වටිනවා. අන්නේ හැම දවසකදීම ඉහළම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් විදියට අපි දහම තුළම අඛණ්ඩව ඉන්නට උත්සාහ ගන්නට ඕන. දිනපතාම ලෝභය අඩු වෙන විදියට නිවසේ ඉඳන් උදෑසන බුද්ධ පූජා පැවැත්වීම ඉඳන් අම්මට තාත්තට සැලකීම, දරුවන්ට මෛත්‍රියෙන් ඒ ආහාර පාන සකස් කිරීම ඉඳන් ඔබවට නසරණයට පිහිටවීම ඉඳන් අපට සීලය, මෛත්‍රිය හරහා සතිපට්ඨානය ඔස්සේ ඉහළම ලෙස ආධ්‍යාත්මික සුවය ලබා ගන්නටත්, තෘෂ්ණාව සපුරා දුරු කිරීමෙන් මේ සංසාර චක්‍රයෙන් නිදහස් වීමටත් මේ අවස්ථාවේදී අපි හැමදෙනාම අදිස්ථාන කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු පින්කම් අපනමින් මිය ගිය ඥාති වූ දනුමෝදන් අසුවපත් වෙත්වා. දෙවින්ටත් මේ පින් උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටා ච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. දුක්ඛං පන්තා ච නිද්දුක්ඛා භයං පන්තා ච නිබ්භයා සෝකං පන්තා ච නිස්සෝකා හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.